साधु साधु साधु नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमृवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु साधु साधु पिंगवतुनी पिंगवत दरुवेनी හෙට දවසේ ඒ කියන්නේ මේ පෙබරවාරි මාසේ 14 වෙනිදා බොහෝ යෝන් දූදරුවන් යම්කිසි දිනයක් සමරනවා. පින්වත් දරුවනි ඒ යෝන් දූදරුවන්ට සැබෑ ලෙස දහම් සැමරුමක් ධර්ම මතකයක් දහම් ස්මරණයක් ලබා දීමේ අදහසිනුයි අද මේ 13 වෙනිදා මේ දූදරුවන් වෙනුවෙන් මේ දහම් දෙසුම පවත්වන්නේ පින්වත් දරුවනි අපි දන්නවා මේ ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් තමයි කරුණාව දයාව මෛත්‍රිය අනුකම්පාව සහයෝගය හිතයිශී බව ආදී දේ බුදුරජාණන් වහන්සේ මිත්‍රත්වයේ ගැන අපට දේශනා කළා ඊළඟට මිත්තානි සංස නමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිත්‍රත්වයේ අනුසස් අපට දේශනා කළා ඊළඟට මෙත්සිත පැතිරවීම ගැන අපට උන්වහන්සේ කියා දුන්නා ඒ වගේම යෝන් දූ දරුවන්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා ස්නේහය ආදරය ආදී භාවයන් පිළිබඳ අවබෝධින් දැන සිටීම මේත බුදුරජාණන් වහන්සේගේ චරිතයේ විශේෂ අවස්ථා අපට සිහි කරන්න පුළුවන්. ඊට කලින් මම ඔබට මතක් කරන්නම් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා වයසක යුවලක් නකුල මාතා නකුල පිතා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි දෙන්න විවාහ වූ තැන් පටන් මේ දක්වා අපි දෙන්නට දෙන්න සාප කරගෙන නැහැ. ගරහගෙන නැහැ. අපහාස කරගෙන නැහැ. සඬු සරුවල් කරගෙන නැහැ. අපි බොහොම ආදරෙන් වාසය කළා. ස්වාමීන් වහන්සේ අපි හරි කැමති ඊළඟ ජීවිතයේදීත් ලබන ආත්මෙත් අපි එකතු වෙලා මේ වගේ අපේම සෙනෙහසේ කැදැල්ලක් හදාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒක ගැරහිුවේ නැහැ. ඒට අපහාස කළේ නැහැ. උන්වහන්සේ ඒ නකුල යුවලට කියා දුන්නා පින්වත් නකුලේනි ඔබට ඔය කියන පැතුම සඵල කරගන්නට නම් මෙන්න මේ ගුණ හතර ඇති කරගන්න කිව්වා. සමසද්ධා, සමසීල, සමචාග, සමපඤ්ඤා. ඒ කිව්වේ ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න කිව්වා. යහපත් චර්යාවෙන් සීලය කියන්නේ යහපත් චර්යාව. යහපත් චර්යාවෙන් සමාන වෙන්න කිව්වා. ඡාග පරිත්‍යාගෙන් සමාන වෙන්න කිව්වා. ප්‍රඥා නැනවත් බවින් සමාන වෙන්න කිව්වා. කිව්වා මෙන්න මේ කරුණෝලින් ඔබ සමාන වුණොත් ආයිමත් මුණ ගැහිවි. එතකොට අපිට පේනවා අපින් අතුණී පින්වත් දරුවනි අපේ ජීවිතයේ යම්කිසි සංසාරේ ඇති කරගන්න යම්කිසි සමාන ගුණදම් නැවත නැවත මුණගැහෙනවා. දැන් අපි බොහෝ විට දන්නවා වෛරය නැවත නැවත මුණගැහෙනවා කියලා. තරහ නැවත නැවත මුණගැහෙනවා කියලා. පලිගැනීම නැවත නැවත මුණගැහෙනවා කියලා. දැන් අපි දන්නවා සමහර අවස්ථාවන්හිදී ප්‍රේමය නැත්නම් ආදරය පලිගැනීමට හැරෙන අවස්ථා තියෙනවා. මේ ඉතාමත්ම ලබඳි සෙනෙහසින් ඉන්න අය බලවත් නයිපුලුන් වෛරය වගේ බලවත් වෛරී තත්ත්වයට පත් වෙන අවස්ථාවන් ගැන අපාසා තියෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ අර සංසාරේ ආපු යම් කිසි හිතයිසීකමක් බිඳ වැටුණාට පස්සේ එකිනෙකා කෙරෙහි වෛරය නිදන්ගත වුණාට පස්සේ ඒ වෛරයෙන් පෝෂණය වූ ගමනක් ඒ ඇත්තන්ට පිළියෙල වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවදාවත් වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, එකට එක කිරීම මේවා පුරුදු වෙන්න එපා කිව්වා. මේවා කරන්න එපා කිව්වා. මක් නිසාද? එබඳු දේ අපි කරන්නට ගියොත් ඒ අපේ පස්සෙන් එනවා දරුවෙනි. දැන් බලන්න මේ සේරිවාණජ ජාතකේ අපිට සේරිවාණජ කච්චපුට කියන වෙලෙන්දන් හමුවන්නේ මිතුරන් හැටියට ඉස්සල්ලාම. මේ දෙන මිත්‍රයෝ. අපේ එක්කෙනෙකුගේ චරිතයේ තිබුණා ආත්මාර්ථකාමී බව. වංචාව. අනුන් රවටා යමක් ගැනීම. අනිත් කෙනාගේ චරිතයේ තිබුණා අවංකකම. ඊළඟට සාධාරණත්වය. අනුන් නොරැවටීම. හැබැයි මේ දෙන්නම හිටියේ මිත්‍රය වෙලා. දැන් බලන්න මේ යහළුව දෙන්න වෙළඳාම ගියා. වලලු වෙළඳාමේ. වෙළඳාමේ ගිහින් අර වංචනික මිත්‍රයා යහළුවා වලලු වෙළින්දා කඩා වලලු වෙළින්දා යද්දි එක්තරා ගේක ගරා වැටුන නිවසක එක දරුවෙක් අඬ ගැහුවා. ඒ ගෙදරට ගියපු වෙලාවේ ආච්චි කෙනෙක් ඇවිදින් කිව්වා, අනේ පුතේ අපිට ඉස්සර නම් බොහොම සල්ලි බාග තිබ්බා, අපිට දැන් මුකුත් නැහැ. නමුත් අපේ මුතුන් මිත්තෝ ආහාරවල දීපු තැටියක් තියෙනවා. මේ තැටි අරගෙන අනේ පුතේ වලල්ලක් මේ දරුවට දීපන් කිව්වා. ඉතින් මේ වංචනික පුද්ගලයා මේ තැටි අතට අරන් හීරුව බලන්න. හීරුවාම මේක ඝන රන් තැටියක්. එතකොට මේ පුද්ගලයාගේ ඇතිවෙච්ච ලෝභයේ කොතෙක් දෙයක් මේ පුද්ගලයාට එවලම ඇති වුණා සිටිවිල්ලක්, මම මේ වංචාවෙන් ගත යුතුයි කියලා. තැටි වීසි කළා. මේ කබල් යකඩ තැටියට දෙන්න වලලු නෑ කිව්වා. කියලා හැරිලා ගියා. අර පොඩි දියණිය අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේ අප බෝසතාණන් වහන්සේ අන්න බලන්න අවංක කමේ ප්‍රතිමූර්තිය. ඊළඟට සාධාරණ භවයේ කැපවීම. ඉතින් මේ ලක්ෂණ වලින් හිබි බෝසත් වෙලින්දා එතනට පැමිණුණා. ඊට පස්සේ අර මිත්තණේ කියනවා, අනේ පුතේ අපිට වලලු ගන්න සල්ලි නෑ. අපි ළඟ තැටියක් තියෙනවා. කලින් ආපු වෙලෙන්දෙක් මේක වීසි කරලා ගියා. පුතේ අනේ ඔයාවත් බලලා මේ දරුවට මේ වලල්ල දෙන්න කිව්වා. ඉතින් මේ බෝසත් වෙලින්දා මේ තැටිය අතට ගත්තා. ආරම් බලලා කිව්වා, අම්මේ මේක තනි රත්තරන් තැටියක් කිව්වා. එතකොට මේ අම්ම පුදුමයට පත් වුණා. අනේ හැබැයි පුතේ මේක රත්තරන් උනේ ඔයා නිසා. අනේ පුතේ මේ කාර්යගෙන මේ වලලු දෙකක් දෙන්න මේ දරුවට කිව්වා. අම්මා මා ළඟ තියෙන සියලුම වස්තුව මේ තැටියට සරිලන්නේ නැහැ. මේ තැටිය ගොඩාක් වටිනවා කිව්වා. කමක් නැහැ පුතේ, මට තියෙන දේ දී ලෝක අරන් යන්න කිව්වා. ඊට පස්සේ මේ වෙලින්දා තමන්ගේ උපයූ සියලු ධනය, සියලු වලලු, සියලු බඩමුට්ටු සෑම දේම දීලා ගමන් වීදම විතරක් ඉල්ලගෙන අර තැටිය තරම් පිටත් වුණා. ඊට පස්සේ අර වංචනික වෙලින්දා මේ යාළු දෙන්න වංචනික වෙලින්දා ආපහු හැරිලා මේ ගෙදරට වෙලකුව දීපල් අර මේ යකඩ තැටිය මම වලල්ලක් දීලා එන්න ආපියගේ මටත් ඉතින් උඹලාගෙන දුක හිතුණා කිව්වා. එතකොට මේ ආච්චි හොඳටම බයින පටන් ගත්තා. උඹට මේක යකඩ තැටියක් වුණානේ, මේක අපේ මුතු මිත්තන් වැළඳු රන් බඳුන කිව්වා. වෙළඳන් කරන්න ඉගෙන ගනින් අර අසවල් වෙළෙන්දාගෙන්. ඒ වෙළෙන්දා මේ ඒ තැටිය අරන් ගියා. මේ බලන්න ඒ වෙළෙන්දා අපිට දීපු මේ වලලු මාල මේ බලන්න කිව්වා. මේ වස්තුව කොහෙද මගේ රැන්තටි අරගෙන ගියේ කියලා අර පුද්ගලයා කෑ ගන්න ගත්තම අර පුංචි දියණිය කිව්වා, ආන් අර පැත්තට ගියා කියලා. එතනම වලලු මාල් ඔක්කොම අතහැරලා දාලා අර රන්තටි හොයාගෙන දුවනකොට බෝසත් වෙලෙන්දා ගඟෙන් ඉතර වෙනවා. මෙයා කෑ ගහලා තොටියට කිව්වා මෙහෙට පදවන්න කියලා. පාරුව තොටිය පැදෙව්වේ නෑ. ගංගියුරු ඉඳගෙන වැලි දෑතට අරගෙන මිටි මොලෝගෙන දත් කූරු සපමින් කියන්න ගත්ත, හොඳයි නුඹ මගේ රන්තටිය පැහැර ගත්තා, මම භවයක් ගානේ මම මේකේ වාඩුව ගන්නවා කියලා මිත්‍රත්වයේ තකින් අවසන් වුණා. දැන් බලන්න මේ අවසන් වූ මිත්‍රත්වය අවසන් වෙලා වෙනත් පුද්ගලෙක් හිතන බිහි වුණා. ඒ වෛරකාරීක. ඒ වෛරයේ පස්සෙන් ඇවිදින් බලන්න බෝසත් චරිතයට වෙනදී. බෝසතාණන් වහන්සේ මොහික් වෙලා උපදිනවා. අර පුද්ගලයා ඒ කැලේ හැසිරෙනවා. වැද්දෙක් වෙලා මෝදඩේමි. බෝසතාණන් වහන්සේ දල හස්තියා වෙලා වනාන්තරයේ සැරිසරද්දී දල කපන වැද්දා වෙලා අර පුද්ගලයා එනවා. බෝසතාණන් වහන්සේ සංගීත ආචාර්යවරයා වෙලා ගුත්තිල පඬිවරයා වෙලා සංගීතය උගන්වද්දී අර පුද්ගලයා එනවා ශිෂ්‍යයෙකුගේ වෙස්ෙන්. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන ආත්මයේදී අර පුද්ගලයා යසෝදරාවන්ගේ සොහොයුරා වෙලා එනවා. මේ බලන්න වෛරය ආපු හැටි. හැබැයි ආදරයත් මේ විදිහමයි. එතකොට මම ඔබට මේ කියන්න හදන්නේ මේ වෛරයේ ගිනිසිලු හිතේ රුවාගෙන දුක දෝතට ගෙන යන සසර ගමනට දායක නොවෙන්නයි. මා ඔබට මේ කියන්නේ වෛරසිත බැහැරකොට දයා කරුණා ආදරය ස්නේහය ආදී ගුණධර්ම එකතු කරගෙන යන ගමනකට පෙළගැහෙන්න නම් ඒ බෝසත් චරිතයේ විශේෂ චරිතාපදානයක් ඔබට අද අසන්න ලැබෙනවා. ඒ තමයි ඡන්ද කින්නර ජාතකයේ ඡන්ද කිඳුරු දාව. ලක්දිව ඡන්ද කින්නර ජාතකයේ ඉතා ප්‍රසිද්ධ එකක්. මේට පසුබිම් මුනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බරණ සිසිපතන මිගදායෙහිදී පස්වග මහණුන් උදෙසා උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කොට දස දහසක් ලෝක ධාතු කම්පා කරවා භූමාවට දෙවියන්ගේ පටන් අකනිට බඹලෝ දක්වා දෙවි මිනිසුන් අතර ගෞතම ශාසනයේ පතල කොට ඒ බරණස මිගදායේදී බුදුරජාණන් වහන්සේ සැටනමක් භික්ෂුන් වහන්සේලා අමතා වදාලා චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය සුඛාය අත්තා හිතාය සුඛාය දේ මනුස්සානං මහණෙනි චාරිකාවේ සැරිසරා යන්න භෝජනයාට හිතසුව පිණිස යහපත පිණිස හිතානුකම්පාවෙන් ලෝකානුකම්පාවෙන් දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං මහණෙනි ගිහින් ධර්මයේ දේශනා කරන්න මුලමෙදාග පිරිසිදු සාත්තං සබ්බ්‍යංජනං කේවලං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අර්ථ සහිත ව්‍යංජන සහිත මුලමණින්ම පාරිසුද්ධ පිරිපුන් නිවන් මඟ. එතකොට මේ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා හැට නමට දේශනා කරන්න පිටත් කළා. උන්වහන්සේ වදාලා මම මහණෙනි උරුවේලයට යනවා කියලා. උරුවේල ජනපදයට ගිහින් උරුවේල කස්සප නදී කස්සප ගයා කස්සප කියන තුන් බෑ ජටිලයන් දමනේ කොට දහසක් ශ්‍රමණීන් එහි භික්ෂු පැවිද්දින් පැවිදි බවට පත්කොට ගයා ශීර්ෂයේදී ආදිත්‍ය පරියාය සූත්‍ර ධර්මයේ දේශනා කොට රහත් ඵලෙහි හික්මවා දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන තමයි රජගහනුවරට වැඩියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වසරක් කැවෑමෙන් පසු වරින් වර මේ සුද්ධෝදන රජතුමා අමාත්‍යවරු එව්වා බුදුරජාණන් වහන්සේ වඩම්මාගෙන යන්න. ඒ පැමිණි පිරිස පැවිදුණා මිස කාපහු ගියේ නැහැ. කාළුදායි අමාත්‍ය එව්වෙලේ කාළුදායි අමාත්‍යතුමා පැවිදි භාවයට පත් වෙලා කාළුදායි රහතන් වහන්සේ ඉතා රමණීයයුරින් කිඹුල්වත් නගරයේ වර්ණනා කොට ගාථාව දාලා බුදුරජාණන් වහන්සේට වස් කාලය අවසන් වුණාට පස්සේ කිඹුල්වත් පුරේට වඩින්න සුදුසුයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන උන්වහන්සේගේ ගිහි කල උන්වහන්සේගේ මාලිගාව පිහිටි කපිලවස්තු රාජධානිය බලා වැඩම කළා. ඉතින් පින්වත්නි ඔබ දන්නවා ඒ වැඩම කළාට පස්සේ පළමුව ශාක්‍යවරුන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ආවේ නැහැ. පොඩි දරුවන් පමණයි වන්දනා කළේ. ශාක්‍යයන්ගේ මන් බිඳීම පිණිස බුදුරජාණන් වහන්සේට සිදු වුණා යමක මහ ප්‍රාතිහාර්ය පාන. යමක මහ ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්වත්නි, පින්වත් දරුවනි, මේ සුවිශේෂ, ඒ කියන්නේ ඒක ලෝකෙ වෙන කෙනෙකුට කරන්න බැරි අද්විතීය අනුපමේය හාස්කමක්. උන්වහන්සේ අහසට පැන නැංගට පස්සේ රිදී දහරක් වගේ දිය දහරක් මේ ශරීරයෙන් විහිදෙනවා. රිදී වර්ණයෙන් දිය දහරක් විහිදෙනවා. රන් වර්ණයෙන් ගිනි දහරක් විහිදෙනවා. මේ විහිදෙන වීම එකවර මේ සිරුරෙන් විහිදෙන එක මේ ලෝකෙ කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඒකට කියන්නේ යමක මහා ප්‍රාතිහාරය කියලා. ඉතින් මේ ප්‍රාතිහාරය කරද්දී උන්වහන්සේ මේ ප්‍රාතිහාරය කරද්දී තමයි ශාක්‍යයන්ගේ ඇස් ඇරුණේ මන් බිඳුනේ. මේ ශාක්‍යයන් ඊට පස්සේ සවන් දෙන්නේදී බුදුරජාණන් වහන්සේ නමක් අහසේ මැවුණා. අපේ ශාස්ත්‍රූ වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අර මවන ලද නිර්මාපිත බුදුරජුන් අසන ප්‍රශ්නවලට උත්තර දෙනවා. මේට සවන් දෙන ශාක්‍යයන්ගේ හදවතෙහි බුදුරජුන් පිළිබඳ තිබූ සැක සංකා නැතිව ගොස් ටිකෙන් ටික ශ්‍රද්ධාව ඇති වෙනවා. කිමෙන් කිමෙන් මේ සියලු දෙනාගේ හිත් සතන් පහන්ව ගියා. සුද්ධෝදන රජතුමා සෝතාපන්න බවට පත් වුණා. ඊට පස්සේ ඔබ දන්නවා, නමුත් මේ නිග්‍රෝධාරාමය තමයි සිද්ධ වුණේ උන්වහන්සේට ධනට ආරාධනා කිරීමට සුද්ධෝදන නිරිඳුන්ට අමතක වුණා. පසුවදා ආරංචි වුණා සේවකයන් මාර්ගයෙන් මහරජතුමනි, අන්න අපේ කුමාරයන් වහන්සේ මේ කපිලවස්සු නගරේ භික්ෂාවෙහි හැසිරෙනවා කියලා. මිනිසුන්ගෙන් ආහාර සිඟමින් යනවා කියලා. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා කලබල වෙලා මේ සලුපට බාගට හැඳ හැඳ තමන්ගේ පුතුණුවන් වහන්සේ සුවාගෙන දිව්වා. අනේ පුතුණුවනි, අපට ලැජ්ජයි කිව්වා. මේක අපේ වංශයේ සිරිතක් නෙමෙයි කිව්වා. එවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජතුමනි, මේ තථාගතයන් වහන්සේලාගේ වංශයේ සිරිතයි කියලා. ඉතින් කිමෙන් කිමෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුද්ධ ස්වභාවයේ කුමක්ද? බුදු කෙනෙක් පහළ වීමේ අරුත කුමක්ද? ඒ ධර්මයේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ විසින් බිහි කළ ශ්‍රාවක සංඝ පිරිස යනු කවරහුද කියලා මේ ටිකෙන් ටික තේරෙන්න පටන් ගත්තා. ඉතින් එදා පසුවදා මාලිගාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මාලිගයට වැඩම කළා. සුද්ධෝදන රජතුමාගේ මාලිගයට රජතුමා දාන මානාදී පිළියෙල කරලා ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිළිගැන්නුවා. දන් වළඳ අවසානයේ බුදුරජාණන් වහන්සේ බැලුවා වටපිට. බලද්දී තමන්ගේ පීරජාණන් සිටිනවා, තමන්ගේ මයිලනු නන්ද කුමරුන් සිටිනවා, තමන්ගේ නැගණිය නන්දා කුමරිය සිටිනවා, පිරිවර සිටිනවා, ප්‍රජාපති ගෞතමී සුළු මව් සිටිනවා. නමුත් තමන්ට බොහෝ කල ගෘහවාසයේ සිටිද්දී සෙනෙහස වැඩු ලබෙන්දි ආදරයකින් තමා සුවපත් කළ. එදා රාත්‍රී තමා අබිනික්මන් කිරීමට පිටත් වෙද්දී යම් හේකින් තමන්ගේ බිසවුන් වහන්සේට කියා යන්නට සිදු වුණොත් ඇයටය ඉවසාගත නොහැකිව ලය පැලී මේ යන්නට තිබුණා කියන අවබෝධයෙන් පිටත් වෙලා ගියේ. මේ සෑම දෙයකටම මුල් වෙච්ච කෙනා එතන පේන නෑ. ඒ තමයි බිම්බාදේවි හිවත් යසෝදරා කුමරිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සුද්ධෝදන රජතුමාගෙන්, රජතුමනි, යසෝදරාකෝ, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඇය යහන් ගැබේ ඉන්නවා. ඇය ඇවිදින්නේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයට අනුකම්පා කරන සීක්වා. ඔබ වහන්සේ ගෘහවාසයේ අත්හැර ශ්‍රමණයෙකු වී වනේ තපස් කරනවා ඇසූ දින පටන් ඔබ වහන්සේ ගැන සිත සිතා යාදිනී කළා. හඬමින් හිටියා, වැළපෙමින් හිටියා. ආරංචි කළ බැලුවා කොමක්ද කියලා. ඔබ වහන්සේ එක වේල වළඳනවා කියලා ආරංචි වුණා. මේ යසෝදරාව එදා සිට එක වේල වළඳන්න පටන් ගත්තා. ඔබ වහන්සේ සුව පහසු වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් ඈත් වෙලා බිම සයනය කරනවා කියලා දැනගන්න ලැබුණා. එදා ඉඳලා යසෝදරා බිම සයනය කළා. ඔබ වහන්සේ මේ ගෘහස්ත වස්ත්‍රාභරණ අත්හැර දාලා ශ්‍රමණෙක් වුණා කියලා දැනගත්තු දවසේ ඉඳලා යසෝදරා සියලු කනකර ආභරණ සලු පිළිසියල් අතහැරියා. අත්හැරලා ඈ මේ සුදු වතක් ඇඳගෙන චාම් දිවියක් ගෙවෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, තවමත් මේ සත් අවුරුද්දක් මුළුල්ලේ ඇය හැඬුව කඳුලින් වාසය කරන්නේ. ස්වාමීනි, මේ රාහුල කුමරු නොසිටින්න ඇයට කුමක් වුණාද කුමක් වී ඇද්දයි කියා අපට සිතාගන්නට බෑ කිව්වා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා දිහා බැලුවා. උන්වහන්සේ ආසනෙන් නැගිට්ටා. භික්ෂු සංඝයා ආසනෙන් නැගිට්ටා. උන්වහන්සේ සෙමින් සෙමින් එදා යසෝදරා බිසෝන් වහන්සේ සිඟිති රාහුල කුමරු තුරුළු කොට යම් යහම් ගබඩාවක සැතපී සිටියාද ඒ යහම් ගබඩාව කරා කිමෙන් කිමෙන් උන්වහන්සේ පියවර තැබුවා. එදා සිද්ධාර්ථ කුමාරයා යම් දොරක් බාගෙට අඩවල් කොට විවර කොට ඒ යසෝදරා කුමරිය තම පුත් රාහුල කුමරු තුරුලේ තබාගෙන සැතපී සිටිනවරු දැක්කාද ඒ දුරුටුව ළඟට වැඩියා. වැඩලා කරුණාවෙන් කතා කළා පින්වත් යසෝදරා කියලා. මේ යසෝදරා අවුරුදු 7ක් නොයසු ඒ මිහිරි හඬ තමා මේ සා දිවි පුදා ආදරය කළ තමාගේ හදමඩලවන් නිතසඟලවන් ජීවිතේවන් තමන්ගේ සිහින ලෝකේ සුවපත් කළ තමන්ගේ ආදරණීය කුමාරයාගේ හඬ ඇහෙනවා. යසෝදරා එතකොට පින්වත්නි තවම සිතාගෙන සිටින්නේ මාගේ ස්වාමියා කියලයි. යසෝදරාට උහුලගන්න බැරි වුණා පින්වත් යසෝදරා කියලා බුදුරජාණන් වහන්සේ අමතද්දී ඒ සොරෙන් නැගුණු නාදය යසෝදරාගේ දෙසවන් අතර නින්නාද වෙන්න පටන් ගත්තා. යසෝදරා නිදා සිටියේ ඇඳෙන් අවදි වුණා. හඬා වැළපෙමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිදින් උන්වහන්සේගේ ශ්‍රීපතුල් වැළඳගෙන හඬන්න පටන් ගත්තා. වැළපෙන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ කොහෙද වැඩි? ඔබ වහන්සේට මොකද වුණේ? වනාන්තරයේ ආහාර පාන ලැබුණද? මෙසිමදුරු ආදීන්ගෙන් පීඩා ලැබුණද? ඡණ්ඩ වනසතුන්ගෙන් හිරිහැර වුණාද? අනේ මට නිින්දක් නැහැ. මේ 7 අවුරුද්ද පුරාවට මාගේ ජීවිතයේ මට සැනසෙල්ලක් නැහැ. මං ඔබ වහන්සේගේ සැපසොච හිටියේ කියලා වැළපෙන්න පටන් ගත්තා. සුද්ධෝදන රජුගේ කලබල වෙලා යසෝදරාව අයින් කරන්න මහන්සි වෙද්දී බුදුරජාණන් වහන්සේ අතින් ඇඟෙව්වා යසෝදරාට උහුම අඬන්න දෙන්න කියලා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක් තියෙනවද කියලා. දැන් ජීවිතයක ගැටලුවකදී මිනිසෙක් අඬනකොට සාමාන්‍යයෙන් වර්තමානයේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඇයි ඔය ඔච්චර අඬන්නේ? ඔයාට මක් වෙලාද? ඇයි නාඩෙන්න බැරි කියලා. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්. උන්වහන්සේ තමන්ගේ පියාණන්ට කියනවා මේ යසෝදරාට මේ බාධා කරන්න එපා. ඇයට අඬන්න දෙන්න. එතකොට යසෝදරාව හඬ හඬා වැළපෙළපි ටික වෙලාවක් යනකොට ඇයගේ ශෝකේ තුනී වෙන්න පටන් ගත්තා. ඇයගේ ශෝකේ තුනී වුණාම ඇයට තේරුණා මම මේ වැළඳගෙන සිටින්නේ මාගේ ස්වාමියාගේ ශ්‍රීපතුල් නොවේ. මම මේ වැළඳගෙන සිටින්නේ අසහාය මුනිවරයෙකුගේ ශ්‍රීපතුල්. ඇයට ටිකින් ටික තේරුණා මේ මුනිවරයෙක්, මේ ඍෂිවරයෙක්, මේ සුවිශේෂ සාන්තුවරයෙක්, මේ ආශ්චර්යවත් අද්භූත අද්විතීය කෙනෙක්, ඒ සමාන ශ්‍රාවක පිරිසක් පිරිවරා සිටින කෙනෙක්. කෙමෙන් කෙමෙන් යසෝදරා උන්වහන්සේට වන්දනා කොට පස්සට වුණා. අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා සියලු පිරිසට මේ බලන්න මේ යසෝදරා මෙය මෙතෙක් ගමන මා සමග ආවේ දිවි පරදූර තබා කළ ආදරයකින්. දැන් බලන්න පින්වත්නි දැන් වර්තමාන ලෝකේ ආදරය කියන එක සරාගී අරමුණක්. එය කාමාසක්ත ලෝකේ පිනවන එක්තරා මාධ්‍යයක්. ඊළඟට කාම මායා ලෝකේ එක්තරා ජාලයක්. ඊළඟට කාමාසක්ත අරමුණු දවාලන එක්තරා ගින්නක්. ඊළඟට කාමාසක්ත අරමුණු ඔස්සේ තැතිගන්වන එක්තරා බයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ස්නේහය ආදරය ඊට වෙනස් එකක්. ඉතින් උන්වහන්සේ දේශනා කළා පිරිසට පින්වත්නි මේ බලන්න මේ යසෝදරා දිහා. මේ ජීවිතේ තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන්ව සිටි අවදී සිද්ධාර්ථ කුමාරයෙක්ව ගෘහවාසයේ සිටි කාලයේදී දිවි පුදා ආදරය කළා. බලන්න මේ ආදරය එක්තරා ආත්මයක මේ අසෝදරාව සඳ කිඳුරියක් වී පැවතු අයුරු බුදුරජාණන් වහන්සේ වේලෙහි මේ ඡන්ද කිඳුර ජාතකයේ දේශනා කළේ. ඒ කාලේ බරණැස් නුවර හිටියා එක රජ කෙනෙක්. ඒ රජුරු වෙලා ආවේ අර පුද්ගලයා අර සේරිවාණිජ ජාතකයේ කදා වලල්ලේ පැටළුණු කදා වලල්ලක් නිසා රන්තලියේ පැටළුණු පුද්ගලයා තමයි බරණැස් නුවර රජු වෙලා හිටියේ. මහ බෝසතාණන් වහන්සේ වනයක වනාන්තරයේ සඳ කිඳුරෙක් වෙලා සිටිද්දී දැන් මේ රජුරුව සුරාවට ලොල් බැඳා. සුරාවට ලොල් බැඳට පස්සේ සුරාව කියන්නේ දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා සුරා මේරය මද්ය කියන මේ තුනක් ගැන. සුරා කියලා කියන්නේ මේ එක එක පිටි වර්ග වලින් එක එක ධාන්‍ය වර්ග වලින් පෙරන මත් ජාතිය. මේරය කියලා කියන්නේ මේ ගස් වලින් පෙරන මත් ජාතිය. අපි රහ මෙර කියන්නේ. ඊළඟට මද්ය කියලා කියන්නේ සියලුම මත් ද්‍රව්‍ය වලට මේ විශේෂයක් නැති යුදෙන වචනේ. මේ සුරා මේරේ මද්ය පමාදට්ඨාන ප්‍රමාදයට හේතු වෙන මේ සුරා මේරේ මද්ය කියන දේවල් පානය කරන්න එපා කිව්වා. මේ මද්ය පානය කරන එකට තමයි මත්පැන් කියලා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ මද්ය පානය කියන එකට මදපමණින් කියලා අපි අර්ථ දුන්නොත් ඒකේන පාලි දන්නෙත් නැහැ සිංහල දන්නෙත් නැහැ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුරා පානයෙන් වෙන්වෙන්න කිව්ව දරුවෙනි ගොඩාක් ලොකු අර්ථයක් ඇතුවයි. අතීත ජීවිත පුරාම උන්වහන්සේ දැක්කා සසර පුරාවට මේ මිනිස්යන්ගේ ජීවිත විනාශ වෙච්ච ප්‍රධාන සාධකයක් කියලා. ඉතින් මේ බරණැස් රජුරෝ මද්‍යපානයට ගිජු වෙලා මත් ලොල් රජෙක් වශයෙන් ඉඳලා මේටම ඊට පස්සේ මේ රජුරන්ට ඕන වුණා වනාන්තරයට ගිහිල්ලා වනාන්තරේම මත් ලොල් ජීවිතයක් ගත කරගෙන දඩයමේ ගිහිල්ලා සත්තු මරලා ඒ පුළුස්සලා ඒක කාලා මත්පැන් බීලා ගත කරන්න. මේ රජුරුව මොකද කළේ? දැන් මේ ඉන්නේ මේ සංසාරේ පතාගෙන අප සතුරමේ. ඉතින් මේ පුද්ගලයා තමන්ගේ රාජ්‍යයේ යම් කිසි පිරිසකට බාර දීලා සුළු කාලකට මෙයා වනගත වුණා. වනගත වෙලා දැන් සත්තු මරාගෙන දඩයම් කරගෙන දැන් ඉතින් මහා අවාසනාවන්ත ජීවිතයක් ගෙවනවා. මේ අතරේ මහබෝසතාණන් වහන්සේ සඳ කිඳුරෙක් වෙලා ඒ වනාන්තරේ වාසය කරනවා. යසෝදරා බිසවුන් වහන්සේ සඳ කිඳුරියක් වෙලා මේ වනාන්තරේ වාසය කරනවා. මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි මේ සඳ කිඳුරු යුවල ඉතාම ආදරයෙන් පෙමින් වෙලී සිටියා. මේ දෙදෙනා ගිහින් ගස්වලින් කොළ වර්ග කඩාගෙන කෑවා. මේ දෙදෙනා එකතු වෙලා මිහිරි ගීත ගායනා කළා. ඊළඟට මේ දෙදෙනා එකතු වෙලා වනාන්තරේ මල් පිපුණු ගස් සෙවණේ ගීත ගායනා කරමින් නටන්න පටන් ගත්තා. දවසක් මේ දෙදෙනා එකිවෙ මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි වස්තඬු වීණාවකින් ඒ කියන්නේ බටනලා දෙකක් අරගෙන මේ දෙදෙනා මේ වස්දඬු ගීරාවයකට එකතු වුණා. දෙන්නම බටනලා පිඹ පිඹ දෙන නටන්න පටන් ගත්තා. දැන් මේ දෙන්නා ප්‍රීතියෙන් නටමින් ඉඳෙද්දී අර මත් ලෝලි අර මාංශ ලෝලි අර රජා කවුද මේ සංසාරයේ පැමිණුණු සතුරා දැක්කා හැංගිලා බලන් හිටියා. හරි පුදුමයි අතිශයින්ම සුන්දර රන්වන් පාට ලස්සන සඳ කිඳුරියක් නලා පිබිමින් වස් දඬු රාවයකින් මත් වී නටනට සිටින අයුරු බැලුවා. එතකොට දැක්කා මේ සඳ කිඳුරක් නටනට ඉන්නවා. මේක දැකලා අර සඳ කිඳුරිය කෙරෙහි මේ අවාසනාවන්ත රජාගේ සිතේ හටගත්ත තෘෂ්ණාවක් රාගයක් හටගත්තා. ඊට පස්සේ කල්පනා කළා මේ සඳ කිඳුරිය මම දැහැගන්න නම් අර සඳ කිඳුරාව මම මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා විෂ පෙව් ඊතලයකින් සඳ කිඳුරාට විද්දා. එතකොට මේ සඳ කිඳුරියයි සඳ කිඳුරයි කැරකි කැරකි ඒ කියන්නේ මේ රවුමට කැරකි කැරකි මේ වස් දඬු ගීරාවේ කර කර නට නටා හිටියේ. අර සඳ කිඳුරා විෂ පෙව් ඊතලයේ පපුවට වැදුනවත් සමගම කැරකි කැරකි ඉඳලා මේ දැන් අමාරුයි එහෙමම ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුණා කියන්න ගත්තානේ මං අසරණ වුණා, මං අනාථ වුණා, මගේ ජීවිතේට පිටක් නෑ, මගේ ශරීරයෙන් ලී ගලනවා, මට අමාරුයි කියලා ඇදගෙන වැටුණා. දැන් මේක දැක්කේ නෑ සඳ කිඳුරියේ. සඳ කිඳුරියේ තාමත් නටමින් ඉන්නවා. නටමින් ඉන්නකොට දැන් බැලුවා එකපාරට සඳ කිඳුරි කෝ මගේ ස්වාමියා කියලා. ඊට පස්සේ සඳ කිඳුරි හිතුවේ දැන් ස්වාමියාට මහන්සි ඇති. දැන් බලනකට පිටුනා පැත්ත හැරිලා ඉන්නවා. හිතුව මහන්සි ඇති ස්වාමියා, ඒ නිසා මේ දැන් නැටිල්ල අතහැරලා ගිමන් හරි නෑ වෙන්නේ නැති කියලා සඳ කිඳුරියේ හිතුවේ. ඉඳලා සඳ කිඳුරියේ තවදුරටත් නටන්න පටන් ගත්තා. ටිකක් වෙලා යද්දි පින්වත්නි සඳ කිඳුරියේ දැක්කා අර නිදාගෙන සිටින සඳ කිඳුරාගේ කයින් ගලාගෙන යන ලී පොළොව දිගේ එනවා. දැකපු ගමන් සඳ කිඳුරියේ බටනලා වීසි කළා. දෝගනාව සඳ කිඳුර ළඟට ඇවිල්ලා බලද්දි විසපෙව් ඊතලයක් මේ ශරීරයට වැදිලා තියෙනවා. සඳ කිඳුරියේ අඬන්න පටන් ගත්ත රජ්ජුරුව හිනා වීගෙන ආවා. සඳ කිඳුරිය ඇහුවා, කවුද මේ අපරාධය කළේ? කවුද මේ විනාශය කළේ? මගේ මේ පින්වත් සඳ කිඳුරා විනාශ කළේ, මරණයට පත් කළේ, ඝාතනය කළේ නුඹද කියලා ඇහුවා. රජ්ජුරුව හිනා වෙලා කිව්වා, ඔව් මමයි. මට ඕනි නුඹ මගේ අන්තපුරයට අරගෙන යන්න. සියලුම බිසවුන් වහන්සේලාට අග්‍ර කරලා මා නුඹව තබනවා. එතකොට සඳ කිඳුරී ශාප කළා. ශාප කළා කිව්වා, මට මේ දීපු වේදනා නුඹගේ බිසවට ඇති වේවා. ඊළඟට මට මේ දීපු වේදනා නුඹට ඇති වේවා. මට මේ දීපු වේදනා නුඹේ මවට ඇති වේවා කියලා ශාප කරන්න පටන් ගත්තා. මේ සඳ කිඳුරී ශාප කර කර ශාප කර කර ලෝකයට කෑ ගහලා කියන්න ගත්තා, මේ ලෝකේ සිටිනවා නම් දෙවිවරු ඇයි අපට මේ දෙවිවරු බලන්නේ නැත්තේ? මේ ලෝකේ සිටිනවා ලෝකපාලක දෙවිවරු ඇයි අපට පිහිට වෙන්නේ නැත්තේ? මගේ ස්වාමියා කාටවත් හිංසා කළේ නැහැ. මගේ ස්වාමියා කාටවත් වද දුන්නේ නැහැ. මගේ ස්වාමියා කාටවත් හිරිහැර කළේ නැහැ. ඇයි මේ මගේ ස්වාමියාගේ හදවත සිදුරු වෙලා ලී ගලා යනවා? ඇයි මේ අපරාධ කළේ කියලා? ඇයි මේ අපරාධ ඉඩ දුන්නේ කියලා හඬන්න පටන් ගත්තා. මේ සඳ කිඳුරියගේ වැලපිල්ල කොතරම් දරුණුද කියන්නේ, මේ වැලපිල්ලට සම්පූර්ණ වනයම කම්පා වුණා. සතා සීපාව කම්පා වුණා. ආහසේ ඉගිලෙන කුරුල්ලු ඉගිලීම නවත්තල දාලා එතනට පැමුණුණා. සමනල්ලු මල් පැනිබීම අතහැරලා දාලා එතනට පැමුණුණා. චූටි කුරුල්ලු මල් පැනිබීම අතහැරලා එතනට පැමුණුණා. මූ හාවුන් සියලු දෙනා එතනට පැමුණුණා. මේක මැද්දි දයා විරහිත, කරුණා විරහිත අසත්පුරුෂ රජා සඳ කිඳුරියට නොගැලපෙන ඇරයුම් කරන්න පටන් ගත්තා. සඳ කිඳුරිය නින්දා කරමින් බයින්න පටන් ගත්තා. ශාප කරන්න පටන් ගත්තා. එතකොට මේ රජුරෝ කියනවා, මහා අවාසනාවන්ත කෙනෙක් නුඹ, වනේ කොල්ලකකාම හිටපේ කියලා රජතුමා ගියා යන්න. මේ වෙලාවේ මෙයා හඬද්දි ඒ වෙනකොට ශක්‍ර දිවියා දෙදෙවලුට අධිපති සක්දෙවිඳුට මේ වේදනාව ඇසුණා. ඒ සක්දෙවිඳු බ්‍රාහ්මණයෙකුගේ වේශයෙන් එතනට පැමිණුණා. පැමිණිලා දිව්‍ය ඖෂධ ලබා දීලා පැන් ගිහලා සඳ කිඳුරා සුවපත් කළා. ඊට පස්සේ මේ රජ්ජුරු ඒ පැත්තට දරියෙම ආවේ නැහැ. මේ සඳ කිඳුරයි සඳ කිඳුරියයි බොහෝ කල් ඒ වනේ මල්ගමු අතරේ සතුටින් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියනවා මේ සිද්ධියේදී, මහණෙනි එකල බ්‍රහ්මදත්ත රජු වෙලා හිටියේ දේවදත්ත, සක්දෙවිඳු වෙලා හිටියේ අනුරුද්ධ, සඳ කිඳුරිය වෙලා හිටියේ මේ යසෝදරා, සඳ කිඳුරා වෙලා හිටියේ මං. මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ යසෝදරා ගැන කියද්දී මේ යසෝදරා කෙරෙහි සියලු දෙනාම ආදරය කරන්න පටන් ගත්තා. මේ යසෝදරාට ගෞරව කරන්න පටන් ගත්තා. යසෝදරාගේ තිබිච්ච අසාමාන්‍ය පතිභක්තිය කෙරෙහි සියලු දෙනා පුදුමයට පත් වුණා. යසෝදරාගේ ජීවිතේ සසර පුරාවට යසෝදරා බෝසතාණන් වහන්සේගේ ස්වාමි දියණිය වශයෙන් මේ සසර පුරා ආපු ගමන හරි පුදුමයි පින්වත්නි. ඉතින් මේ වගේ මේ ආදරය කියන එක මේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබුණේ, ඒක මේ කාමාසක්ත අරමුණක් පිනවන යම්කිසි භාව ප්‍රකෝපන හැඟීමක් ඇතිර නෙවෙයි. මේ ආදරය කියන එක තිබුණේ මේ උතුම් මනුෂ්‍ය රත්නයන් තුල ජීවිතය සුවපත් කරන දෙයක් හැටියටයි. මේ නිසා පින්වත්නි, පින්වත් දරුවනි, ඔබට අනාගතයක් තියෙනවා. ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් යම්කිසි වටිනා ගුණධර්ම. මේ ගුණධර්ම වල වටිනාකම තිබෙන්නේ එහි වටිනා ස්වરૂපය ආරක්ෂා කරගත්තොත් විතරයි. ඉතින් මේ නිසා දැන් අපි ගත්තත් වර්තමානයේ මිනිස්යන්ට අභියෝග රසයි. ඉස්සර වගේ නෙවෙයි. ඒ කියන්නේ දැන් ගත්තොත් අපේ ජීවිතේ ඉන්න ඉන්න වයසින් අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 120 පහුණාට පස්සේ එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා කියලා. ආයුෂ අඩු වෙන අධර්ම රාගේ, විෂම ලෝභේ, මිත්‍යා දෘෂ්ටි බලවත් වෙනවා කියනවා. මෙන්න මේ කරුණු තුන, අධර්ම රාගේ, විෂම ලෝභේ, මිත්‍යා දෘෂ්ටි. අධර්ම රාගය කියලා කියන්නේ මේ රාගයට සදාචාරයක් නැහැ. විෂම ලෝභය කියලා කියන්නේ ලෝභයට සම්මුති පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ දෘෂ්ටියට, දැක්මට සැබෑ වූ දෙයක් නැහැ. ඉතින් මේ විනාශකාරී මානසිකත්වයක් ලෝකේ පුරා මනුෂ්‍ය වර්ගය අතර බලපවත්වනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ චක්කවර්ති සීනාද සූත්‍රයේදී මහණෙනි අනාගත මිනිසා මව්පියන්ට අපහාස කරද්දී සමාජයෙන් ප්‍රශංසා ලබනවා. මව්පියන්ට ගරහද්දී සමාජයෙන් ප්‍රශංසා ලබනවා. අනාගත මිනිසාට ආදරයට තැනක් නැහැ. අනාගත මිනිසාට ආදරය තිබෙන්නේ තමන්ගේ කය පිනවන තෙක් පමණයි. අනාගත මිනිසාට ආදරය කියන්නේ ඇඳුමක්. ඇඳුම කිලුට වෙනකොට ඒ ඇඳුම අයින් කරන වෙන ඇඳුමක් දා ගන්නවා. අනාගත මිනිසාට ආදරය කියලා කියන්නේ ආභරණයක්. පේන්න තියෙන එකක් විතරයි. අනාගත මිනිසාට ආදරය කියලා කියන්නේ ඒ මිනිස්යාගේ පිපාසයේ සංසිඳවන යම් කිසි දෙයක්. ඉතින් මේ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඕනේ පින්වත් දරුවනි, දැන් අපිට මේ නූතන ලෝකයේ පාලනය වෙන්නේ බටහිර භෞතිකවාදී කාමාසක්ත ලෝකයයි. ඉතින් මේ ලෝකයේ කොතරම් දුර අනාගතයේ කොතරම්ම මේක විනාශකාරී වෙනවාද කියන්නේ සාමාන්‍ය මිනිස්යාට. දැන් අපි ගත්තොත් මේ ආදරය නිසා දෙමව්පියෝ බිහි වෙනවා. ඒ කියන්නේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. අම්මා තාත්තා නිසා දරුවෝ බිහි වෙනවා. දරුවෝ නිසා අම්මට තාත්තට ඇති වෙනවා බ්‍රහ්ම විහාර ගුණ. දරුවෝ නිසා ඇති වෙනවා අම්මා තාත්තට මෛත්‍රී, කරුණ, මුදිතා, උපේක්ෂා. ඊට පස්සේ අම්මා තාත්තා කියනවා මං හැම එකක්ම ඉවසනවා මේ දරුවෝ නිසා. අම්මා කියනවා මං හැම දෙයක්ම ඉවසනවා දරුවෝ නිසා. තාත්තා කියනවා අපේ ජීවිතේ කැප කළා මේ දරුවෝ නිසා. එතකොට මේ පෙරදිග සංකල්පවලට පාදක වෙච්ච මුනිවරුන්ගේ දහමක් තියෙනවා දරුවෙනි. ඒ දහම තුළ අම්මා තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මාදිට්ඨිය එක කොටසක් තමයි අත්ති මාතා අත්ති පිතා. මට අම්ම කෙනෙක් ඉන්නවා, මට තාත්තා කෙනෙක් ඉන්නවා කියන හැඟීම. මිත්‍යා දෘෂ්ටික කොටසක් තමයි නත්ති මාතා නත්ති පිතා. මට අම්ම කෙනෙක් නැහැ, මට තාත්තා කෙනෙක් නැහැ කියන හැඟීම. බටහිර ලෝකෙන් අපිට ගලාගෙන ඉන්නේ අනාගතයේ තෝ හැඟීම, මිත්‍යා දෘෂ්ටික හැඟීම. අවර්තමානයේ මං හිතන්නේ මේ දරුවන් දන්නවා ඇති බටහිර ලෝකය මේ ආදරයෙන් කොතරම් බැටකනවාද කියන්නේ. ඒ කියන්නේ ආදරය මොනතරම් අනාදරයකට පත් වෙලාද කියන්නේ. මේ ආදරයට ආදරය මොනතරම් අභියෝගයට ලක් වුණාද කියන්නේ ඔවුන්ට ආදරයක් අවශ්‍ය නැහැ. බටහිර මිනිස්සු අලුත් ක්‍රමයක් හදාගෙන ඉනවා. ඒකට කියන්නේ ලිවින් ටුගෙදර්. අපිට ආදරය ඕනේ නැහැ. අපි එකට යමු. එතකොට මේ කාලය ගියාට පස්සේ අම්මලා තාත්තලා නැහැ. දරුවෝ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පින් කරන්න උවමනා කරන යම්කිසි මානසික පසුබිමක් පදනමක් ඇද්ද ඒ පදනම දෙදරා යනවා. දැන් බලන්න පින්වත්නි, පින්වත් දරුවනි කල්පනා කළා ආදරයෙන් යුතු අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ දෙන්නට පින්වත් දරුවෝ ලැබෙනවා. දරුවන්ට පේනවා අම්මා තාත්තා ආදරයෙන් ඉන්න හැටි. දරුවන්ට පේනවා අම්මා තාත්තට උදව් කරනවා, තාත්තා අම්මට උදව් කරනවා, දෙන්නම දරුවන්ට උදව් කරනවා. ඒ දරුවෝයි දෙමව්පියෝයි බුදුන් වඳිනවා, භාවනා කරනවා, දම්පැන් දෙනවා, සිල් රකින්නවා. මේ ආදරය විසින් ඔවුන්ව කැඳවාගෙන යනවා සුන්දර දහම් දිවයිනකට. ඊට පස්සේ මේ දරුවෝ පින් රැස් කරගන්නවා. අම්මා තාත්තා පින් රැස් කරගන්නවා. ඊට පස්සේ ඒ දරුවෝ තරුණ වෙද්දී ඒ දෙමව්පියන්ගේ කැදැල්ලේ තිබුණු සෙනෙහස, ආදරය, දහම, කරුණා, මෛත්‍රිය, සීලය, දානය, ධර්මචර්යාව, මේ දෙමව්පියන්ගේ කැදැල්ලේ තිබුණු සුන්දර ගුණ තමන්ගේ කැදැල්ලට ගන්න දරුවන් කල්පනා කරනවා. හැබැයි දරුවනේ බටහිර විලාසිතාවට අහු වුණොත් ඒ සියල්ල ඔබ ඉදිරියේ විනාශ වෙන්නේ වීදුරු ගයක් කුඩු වෙනවා වගේ. වීදුරු ගේ කුඩු වුණාට පස්සේ ඒ වීදුරු ගේ පවතින්නේ නැහැ. ඒ වගේ පින්වත් දරුවනේ මතක තියාගන්න. දැන් හෙට වගේ දවසක මේ දරුවන්ට රෝස මලක් වෙනුවට පිච්ච මලක් අරගෙන බුදුන් වඳින්න ලැබුණා නම් මේ දරුවන්ට දෑත එකතු කරලා බුදුරජාන් වහන්සේ සිහි කරන්න පුළුවන් නම් මේ දරුවන්ට යසෝදරා පරපුරේ ගුණවත් කුමරියන් වෙන්න ඇත්නම් සිදුහත් පරපුරේ ගුණවත් කුමරවරුන් වෙන්න ඇත්නම් මා හිතන්නේ දරුවනි අපි පතන ලෝකේ විය යුත්තේ එයයි. මේ නිසා මේ අපේ ජීවිත, ඒ කියන්නේ මේ පින්වත් දරුවන්ගේ ජීවිත අපිට ලැබිලා තියෙන මේ ඉතා රමණීය ලස්සන සුන්දර සුමිහිරි ධාමවන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය, මේ උතුම් ධර්මය තුලින් තමයි අපි මේ ජීවිතේ ගොඩනගා ගන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න, අපේ ජීවිතයට උවමනයි බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතයට උවමනයි උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු දේ. අපේ ජීවිතයට උවමනයි උන්වහන්සේ අපට පෙන්වා දීපු ජීවිත වටිනාකම්. අපේ ජීවිතයට උවමනයි උන්වහන්සේගේ අතීත ජීවිත චරිතාපදාන. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතේ පුරාම තියෙන්නේ උන්වහන්සේගේ ජීවිත ගැන තියෙන ජාතක කතාවල. උන්වහන්සේගේ ජීවිතේ පුරාවට තියෙන්නේ ජීවිතය සුවපත් කරන්න උන්වහන්සේ දරන වෑයමයි. යශෝදරාගේ ජීවිත කතා පුරාවට තියෙන්නේ ආදරය වෙනුවෙන් ජීවිතය කළ කැපවීමයි. ඉතින් මේ නිසා ඒ පුදුම සහගත විස්මිත චරිතයෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. මේ වගේ සුන්දර චරිත මේ ලෝක ඉතිහාසෙ වෙන කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා සම්මා දිට්ඨි දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ලෞකික සම්මා දිට්ඨිය, දෙවෙනි එක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කර පුද්ගලයාව රැගෙන යෑමයි. ලෞකික සම්මා දිට්ඨියෙන් කරන්නේ ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට උවමනා පසුබිම සකස් කොට දීමයි. ඉතින් පින්වත් දරුවනි, පින්වතුනි, මේ බටහිර ලෝකයේ පිළිගැනීම් නැත්තම් බටහිර ලෝකයේ ආචාර විචාර, බටහිර ලෝකයේ ආකල්ප, බටහිර ලෝකයේ වටිනාකම් සහ බටහිර ලෝකයේ කල්පනා රටාව පෙරදිගට අපි ගලපන්න ගියොත් අර මූලික පදනම අපිට නැතු වෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැතුණාට පස්සේ කරන්න දෙයක් නැහැ මනුස්ස ජීවිතේ. විශාල විනාශයකට ඒ පුද්ගලයා ඊට පස්සේ ලක් වෙනවා. ඒ විතර නෙමෙයි, සාමාන්‍ය පිළිගැනීමක් ඒ සමාජෙ නැති වුණම දැන් බලන්න මේ ලෝකේ කොච්චර අසරණද කියලා. දැන් චීනේ වගේ රටවල ගත්තොත් පිරිමි දරුවන්ට තමයි ගෙදර ඒ සමාජ රටාව තුළ දීපලායිතිය යන්නේ. දීපලායිතිය පිරිමි දරුවන්ට එර නිසා මේ චීනේ මව්වරු මොකද කරන්නේ? මේ චීන මව්වරු තමන්ගේ කුසිර දරුවෙක් පිළිසිඳ ගත්තාම ඉස්සෙල්ලා බලනවා ද්වේද පුතෙක්ද කියලා. බලල දුවෙක් නම් ඒ දරුවා බිහි වෙන්න දෙන්නේ නැහැ. ඒ දරුවා මව කුසීම මරලා දානවා. මේ විදිහට චීනයේ තුර අවුරුද්දකට ලක්ෂ කෝටි ගණනක් ගෑනු දරුවන් මරනවා. ඉන්දියාවේ ගෑනු දරුවන් මරනවා. ඊළඟට අරාබි රටවලක් ගෑනු දරුවන් මරනවා. ඇයි මෙහෙම වෙන්නේ? බලන්න පින්වත්නි, මේ බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් උතුම්ද කියලා. දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කර කර සිටිද්දී සේවකෙක් ඇවිල්ලා කනට කොඳුරා යමක් කියනවා. කුසල රජුරු නිකන් නලලා අකුලගෙන අතින් මූණේ නලල රැලි කරගෙන නිකන් මහා පීඩාවක් පෙන්වන් කළා. ඊට පස්සේ රජතුමනි, මොකද මේ ප්‍රශ්නේද කියලා. ස්වාමීනි, මල්ලිකාවට දුවෙක් ලැබිලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි, හැමතිස්සෙම ඥානවන්තව කටයුතු කරන පුතාලා විතරක් නෙමෙයි, දූලත් ඉන්නවා ඥානවන්තව කටයුතු කරන. බොහෝම නූනැති ස්ත්‍රීන් ඉන්නවා. ඉතා යහපත් විදිර ජීවිතය ගෙවන ස්ත්‍රීන් ඉන්නවා කියලා මේ රජතුමාට මේ ඉල්ලා හිටියා මේ දරුවා පෝෂණය කරන්න කියලා. එතකොට බලන්න මේ සමාජ ක්‍රමයේ තුල තියෙන පිළිගැනීම් වලදී මේ කුඩා බිලිඳාගේ සිට මව්කුසිරින දරුවාගේ සිට හානි පැමිණෙනවා. කුඩා දරුවට හානි පැමිණෙනවා. එතකොට මව් කුසට එන සිගිට්ටාට හානි පැමිණෙනවා. ඉතින් මේ නිසා මේ ලෝකෙට අවශ්‍යයි දරුවෙනි පින්වතුනි මේ මිනිස්යා සුරක්ෂිත කරන ධර්මය. මිනිස් වගේ සුරකින්න දාම නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා මනුෂ්‍යත්වයේ සුරකින්න මනුෂ්‍යත්වයට ආදරය කරන මනුෂ්‍යත්වයට ආසා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි දරුවෙනි අපට ඕනේ. ඉතින් ඒ නිසා මම මේ දරුවන්ට ඉතාම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ස්නේහයෙන් මතක් කරනවා. හෙට දවසේ කැලණි විහාරයේ තියෙනවා යෝන් දූපතුන් උදෙසා දහම් වැඩමුළුවක්. මේට සහභාගි වෙන්න පින්වත් දරුවෙනි සහභාගි වෙලා මේ බටහිර කාමාසක්ත ලොවෙන් මිදී මේ ජීවිතයට ජීවිත අරුතක් සොයන යෝන් ජීවිතයක් මේ දරුවන් පුරුදු කරගන්න. ඒ නිසා පින්වත් දරුවනි හෙට ඔබට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේගේ ධර්මයේ තුල පුංචි දරුවන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල යෝන් දූපතුන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල වැඩිහිටියන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මහලු දෙමාපියන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මරණාසන්න මිනිසුන්ට උපදෙස් තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල මරණින් මතු දෙවිලෝ උපන් දෙවියන්ටත් උපදෙස් තියෙනවා. මේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අංග සම්පූර්ණ ප්‍රඥාවක් ගොඩනැගිලා තියෙනවා. උන්වහන්සේගේ ධර්මයේ තුල අංග සම්පූර්ණ ජීවිත කතාවක් තියෙනවා. ඉතින් මේ නිසා අප සරණ යාත්තේ ඒ බුදුරජාණන් වහන්සේවයි. පින්වත් දරුවනි මේ දරුවන් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න. මොකද්ද මේ සරණ යනවා කියලා කියන්නේ පින්වත් දරුවනි? සරණ යනවා කියලා කියන්නේ ශ්‍රාවකයෙකු බවට පත්වීමයි. හොඳට මතක තියාගන්න. ශ්‍රාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ශ්‍රාවකයා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වෙන්න හදන කෙනෙක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ශ්‍රාවකයා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යෑම. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්වත්නි අපි හැමෝම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මය ගැන. බුදුරජාණන් වහන්සේ එක්තැනක දේශනා කළා මහණෙනි යම් තාක්කල් මාගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිවුවනක් පිරිස ධර්මයට ගරු කරයිද ධර්මයට සම්මාන කරයිද ධර්මයට ප්‍රශංසා කරයිද මේ නිසා ඒ ධර්මයට සත්කාර සම්මාන ප්‍රශංසා යම් තාක් කරයිද ඒ තාක්කල් මේ ශාසනය බබලනවා කියලා. එහෙනම් දරුවනි සසුන බබලන කොටස් කරුවෙක් වෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහැවත් උපාසකෙක් වෙන්න උපාසිකාවක් වෙන්න ගෞතම බුදුරජුන්ගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් උපාසිකාවක් වීමේ අවස්ථාව දුර්ලභ අවස්ථාව ඔබට මේ ලැබී තිබෙනවා. ඒ නිසා පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට දෙන පණිවිඩේ අපි හරියාකාරව ඉගෙන ගන්න ඕනේ. උන්වහන්සේගේ ධර්මය අපට දේශනා කරන දේ තුලින් අපට මේ ජීවිතයේ සුළු කාලයකට අපලද මේ භාග්‍ය ඒ කියන්නේ අපිට මිනිස් ලෝකේ උපදින ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිමල දහම ශ්‍රවණය කරන්න ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබුණා. ශ්‍රාවකෙක් කියන්නේ බෝසත්වරෙක් නෙමෙයි මතක තියාගන්න. බෝසත්වරෙක් කියන්නේ ශ්‍රාවකෙක් නෙමෙයි ශාස්ත්‍රවරයෙක් වෙන්න කල්පනා කරන එක. ඒ නිසා අපිට තියෙන්නේ බෝසත් සමාජයක් නෙමෙයි දරුවනි ශ්‍රාවක සමාජයක්. බෝසත් සමාජය කියලා කියන්නේ මහායානේ. අපිට තියෙන ශ්‍රාවක සමාජයක්. ඒතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබුණා. ඒ ශ්‍රාවකත්වයේ පිහිටලා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මානසිකාර කරමින් ජීවිතේ ගුණගන්නත් වාසනාව ලැබුණා. කලණ මිතුරන්ගේ ඇසුරත් ලැබුණා. ඒ නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් දයාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ වැඩිහිටි පින්වතුන්ටත් ජවුන් දූපුතුන්ටත් පොඩි දරුවන්ටත් හැමෝටම අපි සෙත් පතනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් මේ සෑම කෙනෙකුටම සිතක් සාන්තියක් යහපතක් සැලසේවා.